නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි එතකොට පින්වත්නි පිවිතුරු නිවන් මඟ විදිහට බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාශ්‍රේක ධර්ම දේශනා කොට වදාලා. එතකොට බෝධිපාශික ධර්ම 37 වඩනවා කියන්නේ වැඩින් ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙන එක තමයි. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනවා කියන්නේ බෝධිපාශික ධර්ම 37 වඩන එක තමයි. භාග්‍යතුන් වහන්සේ මේ කරුණු 37 කරුණු 8ක් විදිහටත් වදාරනවා. මේ තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහ ක්‍රම 37කට දේශනා කරනවා. ඒ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඔබ මේ වෙනකොට අහලා තියෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඒ තමයි මිපින්වතුනි මේ ඉගෙන ගන්න කාරණාව. මේ ඉගෙන ගන්න බෝධිපාශික ධර්ම පිළිබඳව ඉගෙන ගන්න මේ ධර්ම දේශනා ඍජුවම ඉලක්ක වෙලා පවතින්නේ නිවන පිණිස. ඇත්තටම මේ ධර්මයේ ශ්‍රවණය කිරීමත් නිවන පිණිස උපකාරී වෙන දෙයක්. මොකද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා දේශනා කරන ධම්පරියයක් මේ. මේ බෝධිපාශික ධර්ම 37 දේශනා කරන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන ලෝකේ. මේ පිනිසයි අසංකේ හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා ඇසිස්මස්ලි දන් දීලා දශමාර යුද්ධයක් කරලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ කාරණා 37 දේශනා කිරීම පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට මේ ධර්මය අපි දරාගෙන සිටින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වදාරපු කාරණා 37 දැන් ඔබට නැවතත් සිහිපත් කරගන්න සතර සතිපට්ඨානයි. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. නෝපං අකුසල් නෝපදෙවීම පිණිස කරන වීරිය, උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය, නෝපං කුසල් උපදවන්ට කරන වීරිය, උපං කුසල් දියුණු කරගන්නට කරන වීරිය. ඊළඟට සතර ඉරිදි පහද. ඡන්ද චිත්ත වීරිය විමර්ශා. ඒක විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නට වෙනවා අපිට. ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉද්ධි පහදේ. විරිය පදාන සමාධි සංඛාර සමන්නාගත ඉරිදි පහදේ. ඊළඟට චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගත ඉරිදි පහදේ. විමර්ශා සමාධි පදාන සංඛාර සමන්නාගත ඉරිදි පහදේ. ඔය ඉරිදි පාද හතරේ වචනයන් ගානේ අර්ථ තියෙනවා. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ විරි ඉන්ද්‍රිය ධර්මම බල බවට පත් වෙනවා. ඒකට කියනවා බල ධර්ම පහ කියලා. ඊළඟට බොජ්ජංග හතක් තියෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය කියපු කරුණු 37 තමයි ඒකාන්තයෙන් නිවන පිණිසම උපකාරී වෙන්නේ. එතකොට ශ්‍රවණය කරන කෙනත් පරම ගම්භීර ධර්මයක් ශ්‍රවණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බෝධිපාක්ෂික ධර්ම ගැන වාද විවාද ඇතිවීම තරම් දෙවි මිනිසුන්ට අයහපත පිණිස පවතින වෙනත් කාරණාවක් නැහැ කියලා. එච්චර අයහපත පිණිස පවතිනවා මේ කරුණ තේරුම් ගන්න නැති වුණොත්. වාද විවාද ඇති වුණොත්. සාමාන්‍ය මේ සීලයේ සම්බන්ධයෙන් වාද විවාද ඇතිවෙනවා, ආජීවයේ සම්බන්ධයෙන් වාද විවාද ඇතිවෙනවා. ඒ ඒ ඒ ඒ අර්බුදය විශාල අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ බෝධිපාක්ෂික ධර්ම ගැන අර්බුදයක් ඇති වුණොත් ඒට සාපේක්ෂව ආජීවයේ සංසීලී ඇතිවෙන ප්‍රශ්න සුළු දෙයක් කියලා. ඉතින් පින්වත්නි, මේ ධර්මයේ ඔබට අහනකොට තේරුම් ගන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා. ඒ කියන්නේ යම් තේරුමකට වැටහිමකට යන්න පුළුවන් විදිහට ධර්මය අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, සද්ධර්මයට සවන් දෙන තැනැත්තා තුළ මෙන්න මේ කරුණු 6 කරුණු 6ක් තියෙනවා. කරුණු 6ක් තියෙනවා නම් ඒ කෙනාට ඒ කියන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියනවා. ඒකට එයාට සම්පූර්ණ ශක්තිය ඇති වෙනවා කියනවා. මේ කරුණු 6 එයා තුළ තියෙනවා නම් බණක් අහලා නිකන් නැගිටින්නේ නැහැ, අවබෝධ කරලාමයි නැගිටින්නේ. මෙන්න මේ කරුණු 6 තියෙනවා නම්. ඒතර මෙතෙක් ඇසූ බණ අවබෝධ නොකළා නම් ඒකට හේතුව මේ කරුණු 6 නෑ. මොකද්ද ඒ කරුණු 6? සුසුසති. සුසුසති කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ ඉතා බලවත් ආශාවෙන් අහනවා. ඒ බණ පදේටම කන් යොමු කරනවා. ඔන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඉන්නේ වෙන වැඩක් කර කර ඉහිමත් බණ අහම එක ගැන මිනිස්සු අහනවනේ ප්‍රශ්න. හාමුදුරනේ හොඳ නැද්ද කියලා. හොඳ නැහැ කියන කතාවකටත් වඩා ඒකේ අර සම්පූර්ණ අවධානය යන්නේ නැනේ. ඒකට අර සුසුසති කියන තැන, ඒකට තමන්ට ඒ ධර්මයේ අවබෝධ වීමට තමයි ඒ බාධා වෙන්නේ. ඒකට සුසුසති කියන්නේ මනා ඕනෑ කමින් බලවත් කැමැත්තෙන් බණ අහනවා නම් එපමණක් නොවේ සෝතං ඕදහාති, ඒ කරන ධර්මදේශනාවට සම්පූර්ණයෙන්ම කන් යොමු කරනවා. බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව බලවත් කැමැත්තෙන් ධර්මය අහනවා. සුසුසති, එයටම කන් යොමාගෙන අහනවා. සෝතං ඕදහාති. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, මමද මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න ඕන, මේ කියන දේ මං තේරුම් ගන්න ඕන කොහොම හරි කියලා බලවත් කැමැත්තකින් අහනවා. ඒක කියනවා අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, සිත අවබෝධ කරගන්නම යොමු කරනවා. සුසුසති, සෝතං ඕදහති, අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, අත්තං ගන්නහති, අර්ථේම ගන්නවා. ඊළඟ අනත්තං රින්චති, අනර්ථේ බැහැර කරනවා. ඊළඟට අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති, සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම යලි යලි තමන් තුළින්ම විමසා බලනවා. එකපාරක් අහලා එහෙම අමතක කරලා දාන්නේ නැහැ. ඔන්න ඔය කරුණු 6 පිහිටලා ධර්මය හුවොත් එයා ඒ ධර්මය අවබෝධ කරනවා කියනවා. එහෙනම් ධර්මය අවබෝධ නොවුනා නම් ඔබට හෝ මට අපිට වෙලා තියෙන්නේ ওই කරුණු 6 එකට යෙදිලා නැහැ. සුසුසති, සෝතං ඕදහාති, අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, අත්තං ගන්නාති, අනත්තං රිංචති, ඊළඟට අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. දැන් අත්තං ගන්නාති අනත්තං රිංචති කියලා මේ පින්වතුන් මතකද? දවසක් මම ධර්ම දේශනාව කර ගිය වෙලාවක විච්ඡ දෙයක් මතක් කළා. ඒ තමයි දැන් ධර්ම දේශනාවේ මම මතක් කළා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාති වලදී ලාඳුරු රෝගියෙක්ගෙන් පිණ්ඩපාති ගනිද්දී ඒ රෝගියාගේ ඇඟිල්ලක් ගැලවිලා වැටුණා පාත්‍රයට. අනේ මේ ආමිෂයේ කෙරෙහි පිළිකුල් සිත් ඇති ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආමිෂය කෙරෙහි පිළිකුල් සිත ඇති කියන්නේ ආමිෂය කෙරෙහි හිතේ ආශාව දුරු කළා තියෙනවා. වර්ණාංශයේ හිතේ පිළිකුල් බව කෙලෙස් වලටයි තියෙන්නේ. ආහාරයට කියන්නේ කන දේ රස හොයන එකක් නෑ. ඊට පස්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඇඟිල්ල අයින් කරලා වර්ණාංශේ දන් වැළඳුවා. අනේ ලෝකෙට නොඇලුන මහරහතන් වහන්සේ නමක් නේ. ප්‍රහසන් වහන්සේලාගේ හිත්වල නොඇලෙන බව කොහොම දෙයක්ද කියන එකනේ අපිට ඒකේ අර්ථය. ඉතින් මම ওই දේශනාව කරද්දී ඒක මේ මහත්මෙන් නැගිටලා ඇහුවා. හාමුදුරනේ ඔය දැන් ওই පාත්‍රයට වැටුනේ ඇඟිලි පහෙන් කොයි ඇඟිල්ලද? දැන් ඒක අදාළ දෙයක්ද කියන්නේ? අන්න අනර්ථය ගත්තා. තහතන් වහන්සේගේ ගුණේ හිතන්න ඕන අර්ථය බැහැර කළා. ওই වගේමයි ධර්ම දේශනාවක් කියනකොට කරුණු කාරණා කියනකොට සමහර වෙලාවට මේ යසයට මිනිස්සු කතා කරනකොට බම්බෝලම් කියලා කතා බහ කර මේ ස්කෝලයක් ගත්තන් කැම්පස් එකක් ගත්තන් සමාජය ගත්තන් වැඩ කරන තැනකට ගියත් යසයට කතා කරනවා බම්බෝලම් කියලා. හාන්තුරුනමක් බණකට උඹ කියලා කිව්වොත් මේ හිරි වැටලනවා. හාන්තුරු අම්මෝ අකප්පී වචනයක් කිව්වා. අර උඹ කියන වචනේ ගත්තා. දෙක දාන අර්ථය ගත්ත හැටි. ඕන්න ආන්දර බණ කියුට ඒකි කිව්වා. මේකි කිව්වා. අම්මෝ ඔහොමත් ස්ත්‍රීන් අපහස කරනවාද? අනර්ථය ගත්තා. දැන් මතකද විශාකා මනාපකායක සූත්‍රයේ ස්ත්‍රියකට නිම්මාන රතියේ යෑම පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් පරියාය. ඒ කියන්නේ කාන්තාවකට ඉහළම දිව්‍ය ලෝකයකට යන්න උපකාරී වෙන දහම් කරුණු ටිකක් අපි විස්තර කළා. විස්තර කරනකොට සමාජයේ උදාහරණ ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න එපා. මෙහෙම වෙන එක තමයි බාධා. ඔබට මේකින් ගැලවෙන්න ඕනේ නම් කියලා. ඕන ඒ අර්ථය ගත්තේ නෑ. අනර්ථය ගත්තා. ඔන්න ස්ත්‍රීන්ට බැන්නා. කවදාවත් දහන් අර්ථය අල්ලන්න බෑ. ඒ නිසා සුසුසති හොඳට අහන්න ඕන. සෝතං ඕදාහති කන් යොමු කරන්න ඕන. අර්ථය ගන්න ඕන. අනර්ථය බැහැර කරන්න ඕන. ඊළඟට අවබෝධ කරන අදහස තියෙන්න ඕන. ඒක අහන බන හොඳට නුවණින් විමසන්න ඕන. ඔන්න ඔය කාරණා හයෙන් ධර්මයක් අහනවා නම් එයා ඒ ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන මේ කරන ධර්ම දේශනා දහම් පන්ති ඔබ මේ කරුණ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් ගන්න ඕනි නම් ඔය කාරණා හය පුරුදු කරගන්න. ඉතින් පින්වතුනි ඒ කාරණා 37න් මූලිකම කාරණා හතර සතර සතිපට්ඨානය. ඒක සතර සතිපට්ඨානය ගැන අපි මීට කලින් කතා කළා. අදත් අපි ඒ ගැන යම්කිසි විස්තරයක් කරනවා. ඒ තමයි පින්වතුනි සතර සතිපට්ඨානය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. පින්වත් ආනන්දයන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ පිරිහිනවා කියන්නේ මොකද්ද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ප්‍රිය ආයෂ්මතුනි සතර සතිපට්ඨානයයි වදන්නේ කියන එක තමයි කෝ ශ්‍රී සද්ධර්මයේ පිරිනවා කියන්නේ. දැන් එතකොට ඔබට තේරෙනවානේ මේ බබලන බුද්ධ ශාසනයක්ද තියෙන්නේ මේ බුද්ධ ශාසනය පිරිගෙන යනවාද කියලා දැන් ඔබම තීරණය කරන්න. සතර සතිපට්ඨානේ වදනවා කියලා කියන්නේ බුද්ධ ශාසනය බබලනවා කියන එකයි කියවෝ. ඊශ්වර නම් වයසක මිනිස්සු සතර සතිපට්ඨානේ වදන එක කෙසේ වෙතත් සතර සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් කළා. සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රේ වයසක මිනිස්සු ගැන කතා වෙන උන්දේ සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම්න්නේ මහා සතිපට්ඨාන සූත්‍රේ සජ්ජායනා කරනවා. මල ගෙවල් වල සජ්ජායනා කරනවා. කැරම් බෝඩ් නෑ ඒ ගෙවල් වල. තියෙනස ඉලි වෙනකල් සතිපට්ඨානේ සජ්ජායනා කරනවා. එහෙම යුගයක් හරි තිබ්බා. ඒකෝර දැන් ආම් වයසකයි මැරුණාට පස්සේ අර වයසක මිනිස්සු පාවිච්චි කරපු සතිපට්ඨාන පොත සතිපට්ඨාන විවරණ පොත ඒ ඔක්කොම පන්සලට ගිහින් දෙනවා. අනේ අපේ සීයා අපේ තාත්තා පාවිච්චි කරූපොත් මුන්දවැට පින් පිණිස ධර්ම දානයක් විදිහට පූජා කරනවා කියලා පොත් ටික පන්සලේම ගොඩ ගන්නවා. ඔන්න හතිපත්තානෙට ගියේ කල. දැන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අවසානයේ මේ තියෙන විදිහටම හරියට වැඩුවොත් දවස් 7න් මාර්ගඵල ලැබෙනවා, අනාගාම වෙනවා, නැත්නම් අරහත් පිටපත් වෙනවා කියලා. ඒ අර්ථය ඉස්මතු කරලා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා සතිපට්ඨාන පොතට නම දාලා පොත විවරණ, ඒ කියන්නේ වචනයක් ගන්න විස්තර කළ පොත සරල සිංහලෙට අනුවාදනය කළ උන්වහන්සේ මේ පොතක් අපිට දායාද කළා. ඉතින් ඒ කාරණාවෙදී ලෝකේ මේ ලංකාවේ මිනිස්සු ඒ වචනෙට ගැටුණා. මොකටද ඒ ආමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන්නේ? ඒ කියන්නේ සූත්‍රයේ අර්ථයවත් දන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් සතිපට්ඨානය ගැන අහන්න ලැබෙන එක තරම් මනුෂ්‍ය වර්ගයාට තියෙන යහපතක්. මේ තමයි සමත විදර්ශනා වශයෙන් හිතක් නිවන පිණිසම වඩන ක්‍රමයේ තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. පින්වතුනි, මේ සතිපට්ඨාන භාවනා ක්‍රම, මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම, මේ තමයි පිරිසිදුම නිවන පිණිස පවතින භාවනා ක්‍රම. මේ භාවනා ක්‍රම දේශනා කරන්න බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙන්න ඕන. බුදු කෙනෙක් නැතුව මේ භාවනා ක්‍රම දේශනා කරන්නේ නැහැ. මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මනාව සතර සතිපට්ඨාන හිත පිහිටවපු නිසා. මේ ලෝකේ යන්තාක් රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලුම රහතන් වහන්සේලා පහළ වුණේ සතර සතිපට්ඨාන හිත පිහිටවපු නිසා. එතකොට පින්වත්නි, සතර සතිපට්ඨාන ගැන විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ පදාල ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. පින්වත් මහණෙනි, මේ එකම එක මාර්ගයයි සත්තානං විසුද්ධිය. මේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස. ඇයි පින්වත්නි, සත්වයෝ කිලිටි වෙලා ඉන්නේ, පිරිසුදු නෑනේ. මොකෙන්ද කිලිටි උනේ? රාගෙන් කිලිටි උනා, ද්වේෂෙන් කිලිටි උනා, මෝහෙන් කිලිටි උනා. ඉරිෂියා ගුණමකුකම් වලින්, ක්‍රෝධයෙන් එකට එක කිරීමෙන්, බද්ධ වෛරයෙන්, චපල බවෙන් මේ සත්වයා කිලිටි වෙලා ඉන්නේ. කිලිටි වෙච්ච සත්වයන්ට පිරිසිදු වෙන්න ඕන නම් සතිපට්ඨානෙ වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සතිපට්ඨානෙ නොවැඩෙන මේ සත්වයා කෙසේනම් පිරිසිදු වෙන්නද? කවදා සුද්ධවන්තයන් බවට පත් වෙන්නද? ඊළඟට තියෙනවා ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක වැළපින් ඉක්මවායන්ට සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කියෝ. කොහොමද මිනිස්යාගේ හිතවලට එන ශෝකේ වැළපීම? දැන් කොරෝනා වසංගතෙන් ලෝකේ මිනිස්සු දවසට කී දහහක් මැරෙනවද? ශෝක සන්තාප කොච්චර ඇති වෙනවද? අපේ ජීවිත පෞද්ගලික ගතොත් අපි ගත කරපු ජීවිතේ කී දවසක් ශෝක විඳලා තියෙනවද? අඬ අඬ ඉඳලා තියෙනවද? අපේ ඇස්වලින් කොච්චර කඳුළු වැටිලා තියෙනවද? හිත කොච්චර නම් රිදිලා තියෙනවද? මේ තමයි ශෝක පරිදේව. මෙන්න මේක නැත්තරම නැති කරන්න ඕනේ නම් සතිපට්ඨානෙ වඩන්න ඕන. ඊළඟට තියෙනවා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් නැතිකරන්න. දුක කියන්නේ කායික, දෝමනස් කියන්නේ මානසික. කායික දුක්, මානසික දුක්. කායික මානසික දුක් නැතිකරන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. ඥායස්ස අධිගමාය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. නිබ්බානස්ස සච්ච කිරියාය. නිර්වාණය සාක්ෂාත් කරන්ද. නිවන කියන්නේ සන්නක්ඛයෝ හි රාද නිබ්බාන. බුදුරජාණන් වහන්සේ රාද තෙරුන් වහන්සේ තේමයි වදාළේ. තෘෂ්ණාව ශේවීම. හිතේ තියෙන ආශාව සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මේ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඒ තෘෂ්ණාව නැති කරලා දාන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. එතකොට තේරෙනව නේද සතර සතිපට්ඨානෙ කියන එක කොයි තරම් නිවන පිණිස මේ මූලික මාර්ගයක්ව පවතිනවද කියලා. ඒකායන අයම් භික්කවේ මග්ගෝ එකමක මාර්ගයයි මේ තියෙන්නේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැළුවේ නැහැ කියන්නේ සත්වයා ඉන්නේ කිලිටි වෙලා, සත්වයා ඉන්නේ ශෝක වැළපීම් එක්ක, සත්වයා ඉන්නේ කායික දුක් මානසික දුක් එක්ක, සත්වයා ඉන්නේ අනෝබෝධයෙන් යුක්තව, සත්වයා ඉන්නේ නිවන සාක්ෂාත් කරලා නෙවෙයි. මක් නිසාද? සතර සතිපට්ඨානෙ නොදොක් නිසා. ඒතකොට පින්වතුනි මේ සතර සතිපට්ඨානෙ ඉතින් මූලිකම දේ අහන්න බෑ. දැන් වඩන එක කෙසේ වෙතත් අහන්නවත් බෑ. ඒ නිසා ඔබ භාග්‍යයක් කොට සරසන්න සතර සතිපට්ඨානෙ ගැන ඉගෙන ගන්න ලැබෙන එක. දැන් තව කාලයක් යනකොට ඇතරම දැන් ඉදිරියට මේ තාක්ෂණීය තාක්ෂණ රැල්ලට අහුවෙලා ඉංග්‍රීසියෙන් කොළපොටවල් හොල්ලන මේ ළමා ලපටිංගි ලෝකයක් යනකොට සතිපට්ඨානේ කියන වචනෙවත් නැති වෙයි. මේ ධර්මමුණු වරුන්ගේ පරම්පරාවලට මක්කා වේද කියලා හිතා ගන්න අමාරුයි. අනේ පිනැත්ති කොයි හරි ඉන්නවනම් අසත්වා. සමහරට අපි දන්නේ අපේ ජීවිතයේ අවසානයේ තහන දහම් දේශනාවල්ද මේවා කියලා. සමහරට පරම්පරා ගානකටම අපි ආච්චිලා සීලෙකින් මේව ඇහුවා කියලා කතාවක් නැහැනේ. ඉතින් මුන්දලා සමහර ආකාරයක කටපාඩම් කරගෙන හරි හිටියා. පොත්පත් හරි කියව කියව හරි හිටියා. දැන් ඉන්නයි සතිපට්ඨානේ කටපාඩම් ගිහි කෙනෙක් ඉන්නවා නම් 1000ක් ගත්තොත් එක්කෙනෙකුට කියලා සැකයි. ඉස්සර නම් අපි පුංචි කාලේ නම් වයසක ඇත්තෝ ගමක 100ක් හිටියෝ දෙතුන් දිනකට හරි සතිපට්ඨානේ පාඩම්. අද සමාජයේ වෙනකොට ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නේ කියනවාද කියන එකක් සැක සහිතයි. මේ සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් අය කියවපු අය තව දුර්ලභයි. ඒ නිසා පුළුවන් නම් ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවි කියන සතිපට්ඨාන පොත ඔබ ළඟ තියාගෙන මේ දේශනා ටික අහුවොත් අපි කියන කියන විස්තර ඔබට ඉගෙන ගන්න පුළුවන්. දැන් අද අපි ගන්නන්නේ 28 29 30 ඒ වගේ පිටු සතිපට්ඨාන පොතේ. ඉතින් පින්වතුනි මේ ලෝකේ සතිපට්ඨානේ උනත් හැඟෙන්නේ හොඳ නැහැ. මේ බුද්ධ ශාසනය බබලන්නේ විවෘත වුණොත්. හැංගුණොත් වැහුණොත් බබලනවා ස්ත්‍රිය. ස්ත්‍රියගේ කය වැහෙන්න වැහෙන්න තමයි ස්ත්‍රිය බබලන්නේ. විවෘත වුණාම නෙවෙයි. ඊළඟට මිත්‍යා දෘෂ්ටි බබලන්නේ හැංගුණාම. ඒ වගේම මේ මන්ත්‍ර බමුණන්ගේ මන්ත්‍ර බබලන්නේ මේ හැංගුණාම. ඒකනේ මන්ත්‍ර දෙන අය ඒක රහසිගතව තියෙන්නේ. ඒ වගේ පැවැත්ම තියෙන්නේ රහසෙන් තියෙන තරමට. නමුත් මේ බුද්ධ ශාසනේ ඉර විවෘත වුණොත් බබලනවා වගේ, ඡන්ද විවෘත වුණොත් බබලනවා වගේ මේ බුද්ධ ශාසනේ විවෘත වෙන්න ඕන බබලන්න. ඔක්කොම එළියට දාන්න ඕන. හැංගිලි බෑ. බුද්ධ ශාසනේ හැම දෙයක්ම එළියට දාන්න ඕන. සතර සතිපට්ඨානෙ, පංචේන්ද්‍රිය, පංච බල, ආර්ය අෂ්ටාංග මාර්ගය, ඊළඟට සූත්‍ර දේශනා, විනය කරුණු. ඊළඟට මේ ඔක්කොම එළියට දානවා. එතකොට මේ දහං කරුණු ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න බෝධිපාක්ෂික ධර්ම ඉස්මතු වෙන්න තමයි බුද්ධ ශාසනය බබලන්නේ. හැංගුණොත් නෙවෙයි. මේ කරුණු සතර සතිපට්ඨානේ මේ භාවනා කරුණු හාමුදුරුවරුන්ට තියෙන එකක්. යෝගාවචරයන්ට තියෙන එකක් කියලා මේ පැත්තකට දාලා තිරේකින් වහන්න එපා. ඕනම ගෙදරක සමහරවට ඉස්සරහා මේ කනප්පුව මත, ස්ටූල් එක මත පාස්තර තියෙන්න පුළුවන්, සංගරා තියෙන්න පුළුවන්, නව කතා තියෙන්න පුළුවන්. කොයි ගෙදරකද සතිපට්ඨාන පොතක් කාටත් දෙන්න තියෙන්නේ? නමුත් කටහිරිය ගමන් බුද්ධ ශාසනය බබලන්න ඕන, අපි බෞද්ධයෝ, මේක බෞද්ධයන්ගේ රට කියලා මහා අභිමානෙන් එනවා මේ ඉස්සරහට මේ දසමහා යෝධයෝ වගේ. සතිපට්ඨාන පොතක් ඇහැකට දැකලා නැහැ. ඒ නිසා මේ ගෙදරක සතිපට්ඨාන පොතක් තියාගන්න. කොයින් හරි දෙව්ලෝකෙන් හරි පුංචි දරු පෙට්ටියක් හරි ඉපදිලා මේ බණ පොතක් බලාගෙන කුසලයක් පුරුදු කරයි. ඉතින් පින්වතුනි, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ මූලික අරමුණ වදාලා, ඒ තමයි මේ සතර සතිපට්ඨානයක් තියෙන්නේ ආකාර හතරකින් කීයේ පිටවන මේ භාවනා ක්‍රම ඇතුළත් මේ සතර සතිපට්ඨාන ධර්මයෝ තියෙන්නේ කුමක් පිණිසද? සංස්කෘතිය පිරිසිදු කරනවා, ශෝක පරිදේවයන් නැති කරනවා, දුක් දුම්නස් නැති කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා, නිවන සාක්ෂාත් කරනවා. ඒකයි අරමුණ. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සතර සතිපට්ඨානය කියන්නේ? යදිදං චත්තාරෝ සතිපට්ඨානං. මේ ඒ තමයි සතර සතිපට්ඨානේ කතමේ චත්තාරෝ කුමක්දී ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කායානෝ බලමින් වාසය කරනවා. ආතාපි සම්පදානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං. මොන ඔය ටික අපි අධිගෙන ගන්න ඕන. කයේ කයano කායanusasanawa. කය කියලා කියන්නේ මේ ශරීරයට. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක සතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මේ කය හටගෙන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ ශරීරයේ තියෙනවා පොළොවට පස් වෙන ස්වභාවයක්. මේ ශරීරයේ තියෙනවා වතුරට දියවි යන ස්වභාවයෙන් යුත් දේවල්. මේ ශරීරයේ උණුහුමක් තියෙනවා. මේ ශරීරයේ හුළඟට වායෝ ස්වභාවයක් තියෙනවා. දැන් මේ වාතයක් තිබ්බේ නැත්නම් අපිට මේ අත මෙහෙම හකුලන්න දිගාරින්න බෑනේ. අපේ මේ ඇඟ පවා චලනය වෙන්නේ සම්පූර්ණ වායෝ ධාතුව නිසා. ඊළඟ මේ කයක් පවතින්නේ උණුහුම නිසා. ඊළඟට මේ ශාරීරියේ ලේ ඇටමස්නහර කියලා කියන්නේ පොළොවට පස්සී යන වතුරට දියවි යන ස්වභාවයෙන් යුත් දේවල්. එතකොට මේක ධාතු මනසිකාර භාවනාවේදී අපි ඉගෙන ගන්න නිසා දැන තිගෙන ගමු. ඔන්න සතර මහා ධාතුන්ගෙන් හටගත් ඒ වගේම නැෂී වෙනෂී යන ඒ වගේම මාතා පිත්‍තික සම්භව අම්මයි තාත්තයි නිසා තමයි මේ ශරීරයක් අපිට හැදිලා තියෙන්නේ. අනිච්චුච්ඡාදන පරිමන්දන බෙහෙදන විද්ධංශන ධම්මෝ. මේක අනිත්‍ය වූ ශරීරයක්. එලීම් පිරිමැදීම් ඒකෙන් තමයි මේ ඇඟ පවස්සන්න තියෙන්නේ. ඒ වගේම බිඳී විසිරී යන දෙයක්. අනිත්‍යයට යටත්ව පවතින දෙයක් මේ ශරීරේ. නිත්‍ය දෙයක් නෙවෙයි. හෝදන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන මේ ශරීරය. මෙන්න මේකට තමයි කය කියලා කියන්නේ. මේ ඕලාරික කය. මෙන්න මේ කය ගැන කායානුපස්සන. කායේ කායානුපස්සන. මෙන්න මේ ශාරීරිය ගැන සිහිය පිහිටවන්න ඕන. ඉතින් සිහිය පිහිටවන්නේ කොහොමද? ආතාපි. කෙලෙස් තව තවත්. මේ සතර සතිපට්ඨාන භාවනාව කරනකොට පින්වතුනි, මේ හිත කැමති නෑ මේවා කරන්න. එතකොට කාමරාගයෙන් බැට දෙනවා, ව්‍යාපාද තරහයෙන් බැට දෙනවා, ඊළඟට නිදිමතෙන් බැට දෙනවා, හිත විසිරෙනවා, ඊළඟට සැක සංකා උපදිනවා, කකුල් කැක්කුම එනවා, ලෙඩ දුක් වේදනා එනවා. මේවා තව තව පහසෙන් නෙවෙයි කරන්න තියෙන්නේ. කොහොමද කියලා කියනවා නම්, ගොයමට පනින හරකේ නාස්ලනුව දාලා ඇදගෙන රිටෙන් හදිබබා ඒ ගවයා දෙපැත්තේම ගොයන් චූටි නියරේකින් අර ගවයා ගෙනියනවා වගේ මේ හිත ගෙනියන්න තියෙන්නේ. ඒකට ඒ දෙපැත්තට පහින්ද දෙන්නේ නැතුව අර අල්ලගෙන නියරේම ගෙනියන් තියන් වෙහෙසක් ගන්නවනේ. අන්නේ වෙහෙස අයිති ආසාපි කියන එකට. කිලිස් තවන් තවන් එකට. තව තවන් නෝන. ලෝ සතර සතිපට්ඨානේ වඩන්නේ නැති කෙනා මොකද්ද කරන්නේ? කිලිස් පෝෂණය කර කර ඉන්නවා. එයාලට කෑම දිදී ඉන්නවා. ආතාපි කියන්නේ කෙලිස් තවන වීරය. එතකොට කායano කයෙහි සිය පිහිටවන අච්චර වීරයකින්. අද කරනකොට ඔන්න හිත කරන්න බෑ කියලා හිතෙනවා. ප්‍රයක් කරනවා අනේ ඕන්නේ නැහැ කියලා හිතෙනවා. මේක එක නොකඩවා කරගෙන යන්න කොච්චර වීරියක් ඕනද? ඒක අයිති ආතාපි. සම්පජානෝ. සම්පජානෝ කියන්නේ මේකට සීනුවනක් ඕන. මහන්සිය තිබ්බට බෑනේ. දැන් අපි කියමු අර ගවයා නියරේ ගෙනියන කතාව ගමු. එතකොට ඒ ගව දැන් මේ වෙලාවට ගහන්න ඕන හැම වෙලාවෙම ගවයට තඩි බෑවොත් එනවා අර කමරෙනවනේ. එතකොට මේ වෙලාවට ගහන්න ඕන, මේ වෙලාවට ලනුව අදින්න ඕන, මේ වෙලාවට ලනුව බුරුල් කරන්න ඕන. දැන් ඔන්න ලනුව ඇදගෙන ඉන්නවා පිටිපස්සට යන හරකට යන්න බෑනේ. ඊළවසේ ලනුවක් තියෙනවා, ලනුව බුරුල් කරලා ඉන්නවා. දැන් මේ ගොයන් කනවා. දැන් මෙයා කරබාගෙන ඉන්නවා. ඉතුරු මේ ලනුව අදින්න එපෑ. නෑ මෙයා අදාළ තැනට ගෙනියන්න එපෑ. මේක මොලෙන්නේ කරන්නේ. නුවණක් එපෑ. එතකොට ඒ වගේ සතර සතිපට්ඨානේ වඩද්දි කායානුපස්සනාව වඩද්දි අර බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධම්මාවතටම ප්‍රතිපදාවටම අනුගත විදිහට සිහි පිටවන්න ඕන. හිත මුලා වෙන්න දෙන්නේ නැතුව තියෙන්න ඕන. ඊළඟට අරමුණ. එක සමන් මේ සතිපට්ඨාන භාවනාව වඩන්නේ කුමන අරමුණක්ද කියලා අරමුණ හිතේ තියෙන්න ඕන. සිහිනුවණින් යුක්තව භාවනාව කරන්න ඕන. මේ සිහිනුවණ පාවිච්චි කරන එක තව ඉදිරියට ගියාම තියෙනවා පින්වතුනි. කිසිම ඉරියව්වක කෙලෙස් හට ගන්න නැති විදිහටම භාවනාව කරනවා. මේකයි සති සම්පජාණයට. ආතාපි සම්පජානෝ කියන ගණයට. සම්පජානෝ කියන එකට තමයි කිසිම ඉරියව්වක අත්පය අකුලුවද්දී, දිගාරිද්දී, ඉදිරියට යද්දී, පස්සට එද්දී, වැසිකිලි කැසිකිලි කරද්දීවත් කෙලෙස් කෙලේශයක් හට ගන්න දෙන්නේ නැතුවම සතිපට්ඨානෙ ජීවේ පිටවනවා. ඒක සතිමා කියන ගණයට වැටෙන්නේ. දොට ඒ තුල කරන කෙලෙස් තැවීම ආතාපි කියන ගණයට වැටෙනවා. ආතාපි සම්පජානෝ සම්පජානෝ සතිමා කියන්නේ සිහිය මනාව සිහිය පිහිටවලා තියෙනවා. හොඳට සිහිය පිහිටවනවා. තමන්ගේ සිහිය විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං ලෝකේ කෙරෙහි තියෙන ඇලීම දුම්නසත් දුරු කරමින් තමයි කායानुපස්සනාව වඩන්න තියෙන්නේ. දැන් අපි ගත්තෝ කායानुපස්සනාව කියන්නේ අපි ගමුකෝ අපි දන්න භාවනාව ආනාපාන සති. අසුබ භාවනාව. ඒක මේක සතර සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ නිවනට ඉලක්ක වෙච්ච භාවනාවක් වෙන්නේ ආනාපාන සති වඩනකොට කයත් එක්ක සම්බන්ධයි කායानुපස්සනා භාවනාව. ඒ ආනාපානසතිය වඩනකොට කෙලෙස් තව තවත් වඩනවා. මනස සිහිනුවණින් යුක්තව වඩනවා. හොඳට සිහිය පිහිටවනවා. ලෝකයේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුරු කරමින් ඒ භවනාව වඩනවා. මොකද්ද පින්වතුනි මේ ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ බඹයක් වගේ ශරීරයක. මේ ඊළඟට එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක එකතු වෙච්ච මේ ආයතන හයට. එතකොට පින්වතුනි මේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුරු කරනවා. ඇලීමත් දුම්නසත් දුරු කරනවා කියන්නේ පින්වතුනි ඇත්තටම නිවන් පිණිස සතිපට්ඨානෙ වඩනවා නම් අර රැවුලක් බේරාගෙන කැඳක් බොනවා වගේ තැනක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමු අපේ හන්දිපත් කැක්කමක් ආවට පස්සේ අනේ අමාරුයි අප්පා කියලා ඇඟට තැන දීලා භාවනාව දෙවෙනි තැනට දුන්නා කියන්නේ එයා කයට තියෙන ඇල්ම ප්‍රකට වුණා. එවනත වේදනාවට තියෙන ගැටීම ප්‍රකට වුණා. ඔන්න ඇලීමත් දුම්නස. දුරු කළා තමයි සිහි පිහිටවන්න තියෙන්නේ. දැන් ඇලීමත් ගැටීමත් එක්කනේ මිනිස්සු ඉන්නේ. සතිපට්ඨානේ සීහෙ පිහිටවන්නේ නැහැ කියන්නේ. ඒ දැන් සතිපට්ඨානේ නම් ඇලීමයි දුම්නසයි දුරු වෙන්නේ. සතිපට්ඨානේ වඩන්නේ නැහැ කියන්නේ ලෝකයා ඉන්නේ ඇලීමත් දුම්නසත් අවිජ්ජා දෝමනස තුල. ඕන වෙලාවක බලන්න ඔබගේ හිතේ යම් ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් දුම්නසක් තියෙනවා. සැපට කැමැත්ත තියෙනවා. සැප නොලැබෙනක හිතේ දුකක් එනවා. හොඳට බලන්න. කොච්චර කන්න බොන්න තිබ්බත් සමහර දරුවෝ ගැන හිතලා දුම්නසින් ඉන්නවා. ඊට පස්සේ මොනවා හරි කෝන්තරයක් හිතින් හදාගෙන දුම්නසින් ඉන්නවා. එක වචනයක් හිතේ තියාගෙන දුම්නසින් ඉන්නවා. ඊළ එහෙම නැත්තම් නොලැබූ දේවල් ලබන්න ආශාවෙන් ඉන්නවා. මේ ලෝක සංස්කෘතිය ඉන්නේ ආශාවත් ඊළඟට දුම්නසත් ওই දෙකත් එක්ක මේ මොහොතේ පවා මේ ලෝක සත්‍යය ඉන්නේ ওই දෙකේ. අනේ ආශාවට හිත යන්න දෙන්නේ නැතුව ඊළඟට දුම්නසට හිත යන්න දෙන්නේ නැතුව ඒවා හිතින් බැහැර කර කර කෙලෙස් තව තව හොඳ නොවනින් යුක්තෝ සීය පිටවනවා කයට. ආනේකට තමයි කියන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඉතර කොච්චර වැඩ ටිකක් එකේ තියෙනවද කියලා බලන්න. අනේ මේ උතුම් ධර්මයේ මේ සතිපට්ඨානය මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෝ පිරුවනේ සතිපට්ඨානේ වැඩුවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න ඕක තමයි සතර සතිපට්ඨානේ කායානුපස්සන. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාව කෙරෙහි සිහිය පිහිටවනවා. වේදනාව කියන එක ඔබ දන්නවා ස්පර්ශයෙන් නිසා හට ගන්නා වූ වේදනා තුනක් තියෙනවා. කුමක්ද? සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. එතකොට මේ වෙලාවෙත් ඔබට වේදනාව කියන එක දැනෙනවා. එක්ක ඇහෙන් බලන රූපයක් මුල් කරගෙන, එක්ක කනින් ඇහෙන ශබ්දයක් මුල් කරගෙන, එක නාසයෙන් විඳින ගඳ සුවඳක් මුල් කරගෙන, එක දිවෙන් විඳින රසයක් මුල් කරගෙන, එක කයෙන් විඳින පහසක් මුල් කරගෙන, එක මොනවා හරි සිතිවිල්ලක් මුල් කරගෙන, එක සැපක් විඳිනවා, එක දුකක් විඳිනවා, එක සැප දුක් රහිත විඳීමක් විඳිනවා. මෙන්න මේ විඳින වේදනාව ගැන සිහිය පිහිටවනවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව සිහිය බලවත්ව පිහිටවමින් දොම්නසයි තයි අභිජ්ජාවට හිත යන්න දෙන්නේ නැතුව දැන් අපි දැන් කායනුපස්සනාව ගම කොන්න කෙනෙක් අසුභේ වැඩවඩින්දී අනේ මේ කෙස් පිළිකුලි පිළිකුලි කියලා මෝන ඇඹුල් කරගෙන මම දැකලා තියෙනවා භාවනා වැඩසටහන් කරන මේ කරනකොට අසුභ භාවනා කරන සමහර අම්මලා මේ මෝන ඇඹුල් කරගන්නවා ගොරකදෙල්ල වගේ. මේ ජීමේ කෙස් ජීමේ ලොම් කියලා මේ මෝන ඇඹුල් කරගෙන. එතන මෝන ඇඹුල් වුණාම කියලා කියන්නේ දුම්නසහට ගත්තානේ. එතකොට මේ භාවනාව සතිපට්ඨානෙ පිහිටන්නේ. සතිපට්ඨානෙ පිහිටන්නේ. කියන්නේ අසුභ භාවනා වුණත් කරන කෙනාගේ මෝන ඇඹුල් වල විකෘති වෙලා වගේ නම් ඒ මෝන බොහොම සංසිඳුණු ස්වභාවයක් තියෙන අසුභ භාවනාව වඩනකොට යථාර්ථයේ පේන්න ගන්නවානේ. ඒ නිසා ඒකටයි විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා වචනයක් තියෙන්නේ. වේදනාව ගැන උනත් සිහිය පිහිටවන්න ඕන. දැන් අපි කියමුකෝ මේ දුක් වේදනාවක් කියලා අම්මෝ ධනිෂ වේදනෝ ධනිෂ වේදනෝ ධනිෂ වේදනෝ කියලා කියනවා. එතකොට එයාගෙන් අහනවා මොකද ඔයා කියන්නේ වේදනානුපස්සනාව වඩනෝ? එහෙම නෑ. ඒයි ධනිෂ රෙදෙනවා කියන එක සීකලේ ගැටීමෙන් යුක්තව. හිතට දුකක් කරගෙන එක සීකලේ දොම්නසින් යුක්තව. ඊළඟට සැප ඇති වෙන සැපයක් සැප වේදනාවක් විඳගෙන අනේ සැපයි සැපයි කෑන් එකක් ළඟට ගිහිල්ලා අනේ සැපයි සැපයි ඇයි කියලා අහනවා. නෑ මේ වේදනාවන් පස්සනවලු. එතකොට ඇලීමත් දොම්නසත් දෙකම දුර වෙලා යන විදිහට වේදනාව තුළ සිහිය පිහිටවීම තමයි සැබෑ වේදනාවන් පස්සනම් කෙවස්තාවන වීරියෙන් යුතුව නුවණින් යුතුව මනාව සිහිය පිහිටවන වේදනාව තුළ ඒක තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති ආකාම්පි සම්පජානෝ සතිමා විනී ලෝකී අභිජ්ජා දොම්නසං කියලා කියන්නේ. ඒතර කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන සතර සතිපට්ඨානයි. දැන් ඊළඟට අපි බලමු චitte cittānupassī viharati ātāpi sampajāno satimā vinīya lōkī abhijjā dōmanassā citta කියලා කියන්නේ නාම රූප නිසා හටගත් දෙයක්. ඒතකොට මේ සිත කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. සිත විග්‍රහ කළොත් දුරංගමං ඒක චරං අශරීරං ගුහාසයං දුර ගමන් යන්න පුළුවන් ඕනම දුරක්. ඒක චරන් තනියෙන් යන්නේ අශරීරං ශරීරයක් නෑ ගුහාසයන් මේ ජීවිත ගුහාව තුල වාසය කරන්නේ මේ හිත මේ ඇහෙන් බලන ඒවා කනෙන් අහන ඒවා මේ ඔක්කොම අවසානයේ රපෝර්තු වෙන්නේ හිතට. ඒ හැම දෙයක්ම ග්‍රහණය කරගන්නේ හිතෙන් ඇලෙන්නේ ගැලෙන්නේ හිතෙන්. මේ හිත වැඩ කරනවා 16 ආකාරයකට. එක්කෝ රාගෙට වැඩ කරනවා, එක්කෝ රාගෙ නැතුව වැඩ කරනවා. එක්කෝ හිත තරහත් එක්ක පවතිනවා, එක්කෝ තරහ නැතුව තියෙනවා. එක්කෝ මෝහයත් එක්ක තියෙනවා, එක්කෝ මෝහය නැතුව තියෙනවා. එක්කෝ හිත හැකිලා තියෙනවා, එක්කෝ හිත පිබිදලා තියෙනවා. එක්කෝ හිත සමාධිමත් වෙලා තියෙනවා, එක්කෝ අසමහිත වෙලා තියෙනවා. එකෝ හිත විමුක්තියත් එක්ක තියෙනවා, එකෝ විමුක්තිය නැතුව තියෙනවා. ඒතර මේ වාගේ හිත දැන් මම දැනට වචන කීපයක් කිව්වේ හිත ගැන කියන්න 16 ආකාරයට හිත පවතින තත්වයන් හොඳට තේරුම් ගන්න ඕන කිව්වා. සිහිය පිහිටවන්න ඕන කිව්වා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව ආයකට කියන ආතාපි සම්පජානෝ හොඳ නුවණකින් යුක්තව ඊළඟට සතිමා සිහි හොඳට සිහි පිහිටවලා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං රාගසිත දිහා උනා සතිපට්ඨාණයෙන් බලනවා නම් මේ රාගෙට ආසත් නැතුව රාගෙට දොම්නසත් නැතුව තමයි රාග හිත තේරුම් ගන්න. ඒසොඩ මේ රාග හිත නැති වෙනවා. රාගේ පවතින්නේ රාග හිතට තියෙන ඇල්මත් එක්ක. එතකොට ඒ රාගයේ දිහා සතිපට්ඨානෙ පිහිටවපු ගම සීයේ පිහිටවපු ගම නැති වෙනවා. එතකොට හේයාට වෙනම ධම්මානුපස්සනාව හට ගන්නවා. හේතු නිසා හට ගන්න දේවල් හේතු නැති වෙන්නේ නැති වෙනවා කියලා. ඒ උපන්නා වූ කාමරාගේ රාගහිත මේන මේ රාගහිත හේතු නැතිවීමෙන් නැති වෙලා ගියා කියලා එයාට ඒක පේන සීයේ පිහිටවනක පේන්න ගන්නවා. ඒකයි ධම්මානුපස්සනාව. ධම්මා එතකොට චිත්තානුපස්සනාව ගැන අපි ආපහු තේරුම් ගනිමු. චිත්ත ගැන යසිය පිහිටවනවා. කෙලෙස් තවන වීරිය එයි මේක නීවරණ වලට යන්න දෙන්නේ නැතුව ඊළඟට හොඳට නොවනින් යුක්තව තමයි දැන් සිහිය පිහිටවන්නේ. ආශාවටත් හිතේ දුම්නසටත් යන්න දෙන්නේ නැතුව තමයි දැන් සිහිය පිහිටවන්නේ. එහෙම කරන චිත්ත ගැන සිහි පිහිටීම තමයි චිත්තානුපස්සනාවට අයිති වෙන්නේ. චitte cittānupassī viharati ātāpi sampajāno satimā vinīya lōkī abhijjā dōmanassā. ධම්මේසු ධම්මානුපස්සī viharati ātāpi sampajāno satimā vinīya lōkī abhijjā dōmanassā. ධර්මයන් තියෙනවා. මේ ධර්මයන් පින්වතුනි හටගන්නේ මානසිකාරය නිසා. ඒ ධර්මයන් පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් යුක්තව සිහිය පිහිටවනවා ලෝකයේ කෙරෙහි ඇලින් ගැටින් දුරු කරමින් කුමන වූ ධර්මයන්ද පංච නීවරණ ගැන සිහිය පිහිටවනවා බලන්න නීවරණ වලින් බැටකන කෙනා නීවරණ දුරු කරන්න උත්සාහ කරන කෙනා ඒ උත්සාහයේදී ඒ තේරුම් ගැනීම අයිති ධම්මානුපස්සනාවට දැන් අපි කියමුකෝ ආනාපාන සතිය වඩනවා කියලා කායානුපස්සනා භාවනාවක්. එතකොට ඒ ආනාපාන සතියේදී ඒ කය වේදනාවල් සැප දුක් රහිත වේදනා ප්‍රකට වෙනකොට ඒකට සිය පිහිට වීම වේදනානුපස්සනාව. එතකොට ඒ ආනාපානස්ති වඩන කෙනාගේ හිත තේන රාග හෝ විරාග හෝ ద్వේෂ හෝ මෝහ හෝ හිතේ සමාධිය හෝ සමාධියෙන් බාහිර දෙයක් හෝ ඒ හිතේ ස්වභාවය සමාධියෙන් තේරුම් ගන්න එක චිත්තානුපස්සනාව. නීවරණ තේරුම් ගන්න නීවරණ බහැර කර කර ආනාපානස්තිය වඩනකොට ඒකයිති ධම්මානුපස්සනාවට. හරියට කායනුපස්සනාව වැළුවා කියන්නේ සතර සතිපට්ඨානිය වැඩෙනවා. ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් තමයි මේක වෙනම මේ දේශනා කරන්නේ. වේදනානුපස්සනාව වෙනව වඩනවා කියලා වේදනානුපස්සනා භාවනාව කියලා අර ආනාපානසතිය වඩනවා වගේ වෙනව වඩන්න බෑ. චිත්තානුපස්සනාව වඩනවා කියලා වෙනම මේ විඳගෙන මට දැන් රාගයක් දැන් රාගෙ නැති ඉතක් කියලා එහෙම එකක් නෙවෙයි. මේ පින්වතුනි මේ සතර සතිපට්ඨානේම එකට වැඩි අනේකක්. පංච නීවරණ භාවනාව වඩනවා කියලා ඔන්න දැන් රාගයක් ඇති වුණා, ඔන්න දැන් රාගින තුන කාමච්ඡන්දි. එහෙම නෙවෙයි. සාසීහ කයේ සිය පිහිටවනකට තමයි අනිත්‍යව ප්‍රකට වෙන්නේ. ඒකනේ කායනුපස්සනාව මුලට දැන්. ඊට පස්සේ පංච නීවරණ හට ගැනීම නැතිවීම ගැන ඇතිවීම නැතිවීම ගැන ඒ වගේ ස්වභාවය ගැන හොඳට සිහි පිහිටවනවා. ඒ සිහි පිහිටවන්නේ කෙලෙස් තවන වීර්යයෙන් ඊළඟට නුවණින් සිහි පිහිටවන ලෝකේ මේ කාය ජීවිත දෙකේ යලින් ගැටින් දුරු කරමින් තමයි දැන් මේ භාවනාව සිද්ධ කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධ භාවනාව, ආයතන භාවනාව, ඊළඟට මේ පින්වතුනි මේ සතර සතිපට්ඨානෙ වඩාගෙන යනකොට ඇතිවෙනවා සිහිය නිවනටම මුල් වෙනවා. අන්න ඒක සමානව තේරුම් ගන්න පුළුවන්. ඒක සති සම්බෝධ්‍යංගය. මේ සිහිය පිහිටවනකොට ඒ අනිත්‍ය ප්‍රකට වෙවි යනවා. ඒක ධම්මවිචේ සම්බෝධ්‍යංගය. ඊළඟට තව තව අකුසල් දුරු කරලා කුසල් උපද්දවමින් මාර්ගයේ වැඩෙනවා. විරිය සම්බෝධ්‍යංගය. මේ මාර්ගයේ වැඩෙනකොට ප්‍රීතියම උපදිනවා. මාර්ගයේ වැඩීම තුළ ප්‍රීතිය උපදිනවා. ප්‍රීති සම්බෝධ්‍යංගය. ඊළඟට එහෙම ඒ මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න කය ශිත සෑහළු වී යනවා. පස්සද්ධි සම්බෝධ්‍යංගය. හිත එකඟ වී යනවා. සමාධි සම්බෝධ්‍යංගය. ජීවිත අවබෝධයේ තුලින් ඇලින් ගැටින් දුර වී යනවා. උපේක්ඛා සම්බෝධ්‍යංගය. මේ බොජ්ජංග හත වැඩිනවා. ඒ බොජ්ජංග හතේ හට ගැනීම නැතිවීම දකිමින් වාසය කරනවා. ධම්මානුපස්සන. ආර්ය සත්‍යම ප්‍රකට වෙනවා. දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, මාර්ගාරිය සත්‍ය. එක්කද අවසානයේ ප්‍රකට වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයම සතර සතිපට්ඨානය තුලින්. බලන්න අවසානයේ ආර්ය ස්ථංග මාර්ගය ගැන විස්තර තියෙනවා. ආර්ය මාර්ගයම ප්‍රකට වෙනවා. පටන් ගත්ත කාය අනුපස්සනාව. මේවනායි සතර සතිපට්ඨානය. ඒතර සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාවේ තියෙනවා ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අශුභ භාවනාව, ධාතු මනසිකාර භාවනාව සහ නවසීවිතිකය කියලා. නවසීවිතිකය මලමිනියක් ආකාර 9කට දැකලා ජීවිතයට ගලපා ගන්න හැටි. භාවනා 14ක් තියෙනවා. භාවනා 14ක්. ඔය භාවනා 14 තමයි ශ්‍රාවකේ පුරුදු කරන්නේ. පුරුදු කරනකොට තමයි වේදනා ප්‍රකට වෙන්නේ. ඒතකොට තමයි සිත ප්‍රකට වෙන්නේ. ඒතකොට තමයි නීවරණ ආදී ධර්මයේ ප්‍රකට වෙන්නේ. එහිසේ භාවනා 14 ගැන නම් හොඳටම ඉගෙන ගන්න ඕන. පැහැදිලිද? එතකොට ඕනෝක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මේවා ඉස්සෙල්ලා වචනෙන් පුරුදු කරන සුත්තා. දාතා මතක තියාගෙන අනේ මෙහෙම එකක් බුද්ධ ශාසනයේ තියෙනවනේ කියලා. වචසාය පරිචිතා පුළු පුළුවන් ඒ වචනෙන් පුරුදු කරලා. මනසානුපෙක්ඛිතා හොඳට නුවණින් විමසලා. දිට්ඨිය සුප්පටිද්ද දහං කරුණ නිර්වෘල් කර ගන්න ඕන. මෙන්න බුද්ධ ශාසනය කියලා. එතකොට ඔබට අවබෝධයක් කරා යන්න බාධා වෙන්නේ නැහැ. අනේ අපිට මේ විදිහට හරි නිවන් මාර්ගයක් ගැන අහන්න ලැබෙන එක කොයි තරම් වාසනාවක්ද. ඔය මම කියපු සතර සතිපට්ඨාන ධර්මිය නොවඩා මාර්ගඵල ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැත. ඔබ මේ බුද්ධ ශාසනය හෝ මනුෂ්‍ය ලෝකේ හෝ දෙව්ලොව හෝ බඹලොව හෝ මෛත්‍රී බුද්ධ ශාසනය හෝ ඔබ යම් දවසක මාර්ගඵල ලබනවාද ඔබට මාර්ගඵල ලබන්න සිද්ධ වෙන්නේ ඔබ මාර්ගඵල ලබන්නේ සතර සතිපට්ඨානයේ වැඩුවොත්. ඒ නිසා අපිට අමා නිවන් කැඳන මේ නිවන් මාර්ග සතිපට්ඨාන දේශනාව ඇසීම ඔබට වාසනාවක්. ඊළඟ දවසේ ඉඳලා එක එක භාවනා ගැන විස්තර කරනවා. ඒ නිසා මෙතෙක් ධර්මයේ ශ්‍රවණය කරපු පින්බලෙන් ඔබ අප කාටත් පිරිසිදු පිරිතුරු නිවන් මාර්ගයේම ප්‍රගුණ කරගන්නට ගෞතම සසුනේ පීඨ ලබන්නට මේ රැස්කල පින හේතු වාසනා වේවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරු දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් රොෂාන් මොනසිංහ පුතාටත් රොෂාන් මොනසිංහ ලියනාරච්චි පුතාටත් මාතලේ පදිංචි ශිවමී වික්‍රමසිංහ දුවටත් අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවන් යෝග දිවියට මේ ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට ඔබගේ ජීවිතය කුසලයෙන් පිරේවා. ඒ වගේම ඔබගේ ජීවිතයේ සුවපත් වේවා. ඔබගේ අනාගත ජීවිතයේ සඵල වේවා. බුද්ධ ශාසනයේ පිහිට ලබන්තත් ඔයත්තන්ට වාසනාව ලැබීවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම විශේෂයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දෙවියන්ගේ දිව්‍ය උපකාරයෙන්. ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයේ අනන්ත අනුභව බලෙන් මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි කළ එකම මාවත සතර සතිපට්ඨාන ධර්මයේ. ඉතින් ඒ සත්‍ය අනුභවයෙන් මේ කොරෝනා වසංගතයේ ඉක්මනින් දුර වෙලා රෝගීන් ඉක්මනට සුවපත් වේවා. සියලු දෙනාට යහපත සැලසේවා. දෙවියෝ සියලු දෙනාව ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමුණවනවා, සිත පතනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක යහපත වේවා. එවන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, ඒ වගේම මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය දියුණු පවුණු කරගන්න, දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා. තිරුවන් සරණයි නමෝ බුද්ධාය.